ගඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬ නැහි නැහෙන නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා නුහුරුණු පුරුදු හීන ආරන් ළඟට ඇවිදින් තුරුළු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන් රංචු ගැහෙනාරැලේ තනිකමක් දැනුණා ඇසිල්ලක දුටු හීනෙන් හිත උඟක් රිදුණා අරුත නොදකින සෙනෙහෙ ඔය නමත් පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද